නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. එතකොට පින්වත්නි, පිවිතුරු නිවන් මාර්ගය බුදුරජාණන් වහන්සේ කුසල් දහම් 37කින් පෙන්වා වදාළා. බුදුරජාණන් වහන්සේ පන්සාලිස් වසක් පුරාවටම නිවන් මාර්ගය නිවන පිණිස මාවත පෙන්වා වදාළේ මේ කාරණා 37 ඇතුළත. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා ලෝකෙට දේශනා කරන ගම්භීරම ධර්මයක් මක්ද ගැඹුරු විශේෂයෙන් අවබෝධ කොට දේශනා කරන ගැඹුරුම ධර්ම තමයි බුදුරජාණන් වහන්සේ වදාළා මේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම. සාමාන්‍යයෙන් බුද්ධ ශාසනයේ දැන් අර සාගරයකට උපමා කොට පහරාද සූත්‍රයේ දේශනා කරද්දී බුදුරජාණන් වහන්සේ මුතුමැණික් කියලා දේශනා කොට වදාළානේ සාගරයේ තියෙන මුතුමැණික් වගේ තමයි කව බුද්ධ ශාසනයේ තියෙන වටිනාම මාණික්ක 37 තමයි කව සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම. එතකොට මේ පින්වතුන් කල්පනා කරලා බලන්න සාගරයේ මේ මුතුමැණික් සතුරුවන් මේ මාණික්ක තියෙන්නේ සාගරයේ ගැඹුරේම. ඒක තමයි ගැඹුර. ඒ නිසා මේ බුද්ධ ශාසනයේ වචනයකින් කෙලවර නොවි මේ බුද්ධ ශාසනයේ ගැඹුරු ස්පර්ශ කරනවා කියලා කියන්නේ මේ බෝධිපාක්ෂික ධර්ම 37 කෙලවරටම පුරුදු කරන එක. නිමාවක් දක්වාම පුරුදු කරන එක. එතකොට බුද්ධ ශාසනයේ පතුල ස්පර්ශ කළා වෙනවා. එතකොට ඒ බෝධිපාක්ෂික ධර්ම 37 තමයි සතර සතිපට්ඨානයි. සතර සම්‍යප්ප්‍රධාන වීරිය. සතර ඉරිදිපාද. පංච ඉන්ද්‍රිය, පංච බල, සත්බුද්ධංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඊට උට අපි මෙතෙක් කාලයක් සතර සතිපට්ඨානය තමයි ඉගෙන ගනිමින් සිටින්නේ. පළවෙනි කාරණා හතර. කායानुපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා. දැන් මේ දවස්වල ධම්මානුපස්සනාව ඉගෙන ගන්න. සතර සතිපට්ඨානෙත් වැ හොඳට හිත වැඩෙනකොට ඒ සතර සතිපට්ඨානේ උපරිම ස්වභාවය තමයි ධම්මානුපස්සනාවේ තියෙන්නේ. දැන් අද ඔබට අහන්න ලැබෙනවා ධම්මානුපස්සනාවේ භාවනා බොජ්ජංග භාවනා. බොජ්ජංග භාවනා කියලා කියන්නේ පින්වත්නි මේක විශේෂ කාරණාවක්. සාමාන්‍යයෙන් මේ කාරණාව නිතර සමාජයේ කතා වෙන දෙයක් නෙවෙයි. මේ බොජ්ජංග කියන වචනය බුදු කෙනෙක්ම පහළ වෙලා තමයි දේශනා කරන්නේ. බොජ්ජංග කියන වචනේ බුදු කෙනෙක්ම පහළ වෙලා දේශනා කරන්නේ. බොජ්ජංග කියන වචනේ බෝධි අංග, අවබෝධයට උපකාරක අංග, සත්බොජ්ජංග අංග 7යි. මේ සත්බොජ්ජංගත් තමා තුල වැඩෙන බව ශ්‍රීය පිහිටවන්න ඕනේ. ඒකද කියනවා ධම්මානුපස්සනා, බොජ්ජංග භාවනා කියලා. එතකොට මේ බොජ්ජංග භාවනා කියන එක ඒ කාලේ ආර්ය ශ්‍රාවකයෝ හරි ආශාවෙන් පුරුදු කරපු එකක්. විසාකා මහෝපාසික හරි නිතර කැමැති භාවනාවක් විදිහට පුරුදු කළා කියන බොජ්ජංග භාවනා. ඒ හරි කැමැති කියනවා. මුතුරු මේ දිහි ශ්‍රාවකයන් අතර. එතකොට අද කාලේ බොජ්ජංග භාවනා කියන කතාව පසකට බේවා. සත්බොජ්ජංග කියන වචනේවත් සමාජයේ කතා වෙන්නේ නැති තරම්. හැබැයි යාන්තම් පිරිසජ්ජයනා කරන නිසා චොන්ද තේර බොජ්ජංගය, මහා මොග්ගල්ලාන තේර බොජ්ජංගය, මහා කස්සප තේර බොජ්ජංගය ආදී බොජ්ජංග පිරිත් කියන නිසා යාන්තම් පිරිතකදී බොජ්ජංග කෙනෙක් ඇහෙනවා. එතකොට ලෙඩක් දුකක් වුණ වෙලාවටත් බොජ්ජංග පිරිත් කියනවා. එතකොට පින්වත්නි සත්‍ය බොජ්ජංග කියන එක ඉතා අර පරිශ්‍රමයෙන් දැන් අපි ඉගෙන ගන්න ඕන. මොකද මේ ධර්මයේ අපි ඉගෙන ගන්න එක හරිය උපකාරයි. තේරෙන්නේ නැහැ කියලා මේ මොනවද දන්නේ නැහැ මේ කියලා එහෙම අතාරින්න එපා. සවම්පතට ශ්‍රවණය වුණත් වාසනාවක්. මේ සත්‍ය බොජ්ජංග කියන කාරණා. රෝගයෙන් ගිලන් වෙලා වැඩ සිටපු භාග්‍යතුන් වහන්සේ, රෝගයෙන් ගිලන් වෙලා හිටපු මහා මුගලන් මහරහතන් වහන්සේ, රෝගයෙන් ගිලන් වෙලා වැඩ වාසය කරපු මහා කස්සප මහරහතන් වහන්සේ, ඒ උත්තමයන් වහන්සේලා අතිශයින් ගිලන් වෙලා වාසය කළා. ඒ ගිලන් වෙලා වාසය කරපු ළමින් බොජ්ජංග කියන වචන සත්‍ය බොජ්ජංග ශ්‍රවණය කළ පමණින් සියලු රෝගයෝ සංසිඳියා. ඉතින් මේ අපි බලමු මොකද්ද මේ බොජ්ජංග කියන්නේ කියලා. ඒකට දැන් මම ඔබට කියවා සත්‍ය බොජ්ජංග කියලා කියන්නේ බොජ්ජංග කියන්නේ බෝධි අංග චතුරාරි සත්‍ය අවබෝධයට උපකාරක අංග හත. පුනච පරම් භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සව විහෙරති සත්තසු බොජ්ජංගේසු. මේ කරුණෙහිලා භික්ෂුව තවත් භාවනාවක් කරනවා සත්ත බොජ්ජංග භාවනාව ධම්මානුපස්සනාවේ. කතංච භික්ඛවේ භික්ඛු ධම්මේසු ධම්මානුපස්සී විහෙරති සත්තසු බොජ්ජංගේසු. ඒ ධම්මානුපස්සනාවෙන් වාසය කරනවා සත්ත බොජ්ජංග කෙරෙහි. කෙසේද? ඉද භික්ඛවේ භික්ඛු සන්තං වාජ්ජත්තං සති සම්බොජ්ජංගං අත්තිමේ අජ්ජහත්තං සති සම්බොජ්ජංගෝති පජානාති. තමා තුල සති සම්බොජ්ජංගේ තියෙනකොට තමා තුල සති සම්බොජ්ජංගේ තියෙනවා කියලා දැනගන්නවා. අන්න ධම්මානුපස්සනාව. අසන්තං වා අජ්ජහත්තං ධම්මවිචේ සම්බොජ්ජංගං අත්තිමේ අජ්ජහත්තං ධම්මවිචේ සම්බොජ්ජංගෝති පජානාති. තමා තුල සති සම්බොජ්ජංගේ නැති කල්හි තමා තුල සති සම්බොජ්ජංගේ නැත කියලා දන්නවා. යතාච අනුප්පන්නස්ස සති සම්බොජ්ජංගස්ස උප්පාද හෝති. යම් ආකාරයකින් නූපන් සති සම්බොජ්ජංගේ උපදින්නේද? ඒ ආකාරයෙන් මේක දැනගන්නවා. පංච ප්‍රජානාති. යතාච උප්පන්නස්ස සති සම්බොජ්ජංගස්ස භාවනාය පරිපූර්ණී හෝති. පංච ප්‍රජානාති. යන් ආකාරයකින් උපන්නා වූ සති සම්බොජ්ජංගය භාවනා වශයෙන් පරිපූර්ණත්වයට පත් වේද? ඒද මනාව දැනගනි. ඔන්න සති සම්බොජ්ජංගයේ පිළිබඳව මූලික කාරණාව. ඔන්න භාවනාව. දැන් විස්තර කරලා දෙන්න. දැන් සත්‍ය බොජ්ජංග කියනකොට චතුරාර්ය සත්‍ය අවබෝධයට උපකාරක කාරණා හතක් තියෙනවා. පළවෙනි එක තමයි සති සම්බොජ්ජංගය. දෙවෙනි එක තමයි ධම්මවිචේ සම්බොජ්ජංගය. ඊළඟට විරිය සම්බොජ්ජංගය, පීති සම්බොජ්ජංගය, පස්සද්ධි සම්බොජ්ජංගය. ඊළඟට සමාධි සම්බොජ්ජංගය, උපේක්ඛා සම්බොජ්ජංගය. ඔන්න කාරණා හත. සති සම්බොජ්ජංගය කියලා කියන්නේ සතිය කියලා කියන්නේ මොකද්ද? සතිය කියන්නේ සතර සතිපට්ඨානෙට. කායගත සතිය. ඒතකොට සතිය කියලා කියන්නේ සතර සතිපට්ඨානෙ. මේ විදිහට හොඳට සතර සතිපට්ඨානෙ වඩනකොට චතුරාරි සත්‍යයට අවබෝධ චතුරාරි සත්‍ය අවබෝධ වීම පිණිස සතර සතිපට්ඨානයේ මගේ සිහිය පිහිටනවා කියලා ඒ භික්ෂුවට දැනෙනවා. ඒක සති සම්බොජ්ජංගය. ඒ සිහිය පවතින්නේ විවේක නිශ්චිතං, විරාග නිශ්චිතං, නිරෝධ නිශ්චිතං, වසග්ග පරිණාමෙන්. ඒ කියලා කියන්නේ විවේකයට නැඹුරු වූ, විරාගයට නැඹුරු වූ, නිරෝධයට නැඹුරු වූ, නිවනට නැඹුරු වූ විදිහට තමයි සිහි ඒ සිහිය තියෙන්නේ. දැන් මං කියන්නේ සිහියෙන් අපි වැඩක් කරනවා. අද අපි කියමු වයරින් එකක් කරනවා සිහියෙන්. එතකොට අපි කියමුකෝ පොඩි මේ මොකක් හරි අපි කියමු ෆෝන් හදන කෙනෙක්. ඒ ෆෝන් හදන කෙනා ඒ වැඩේ කරන ඉතාමත් සිහියෙන්. සර්කිට් එකක් පාසන කෙනෙක් ඉතාමත් සිහියෙන් ඒක කරනවා. ඊළඟට ඩ්‍රයිවිං කරන කෙනා හරි සිහියෙන් කරනවා. එතකොට එයාගේ සිහිය තියෙන්නේ ඒ වැඩේට. ඩ්‍රයිවිං කරන කෙනාගේ සිහිය තියෙන්නේ වාහනේ පරිස්සම් කරගෙන ඒ යන කටයුත්තට. එතකොට ඒ කටයුත්ත ඉවර වෙච්ච ගමන් වාහනේ කටයුත්ත ඉවර වෙච්ච ගමන් එයා ආයේ පරණ කටයුතුත් එක්ක වාසය කරනවා. අර සර්කිට් එක පාස්සන එක නේ හිමීට සිහියෙන් මේ කටයුත්ත හිමීට කරලා ඒකෙන් ඉවර වෙනවා. සතර සතිපට්ඨානයේ සිහිය පිටවන කෙනා ඒ සිහිය කෙලවර වෙන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ වෙලා. දොඩි යාට තේරෙනවා මගේ සිහිය පවතින්නේ අවබෝධයේ පිණිස. මේ සතර සතිපට්ඨානයේ සිහිය පිහිටන එකයි. ඒක චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිසම සතර සතිපට්ඨානයේ සිහිය පිහිටනවා කියන එකට තමයි සති සම්බුද්ධංගය කියලා කියන්නේ. අවබෝධ චතුරාර්ය සත්‍ය අවබෝධීට සිහි පිහිටනවා. සිහි පිහිටන්නේ සතර සතිපට්ඨානයි. දැන් අපි මේ ඉගෙන ගන්න. ඊට පස්සේ පින්වත්නි, එතකොට ඒ සිහිය තමා තුළ තියෙනවා නම් තියෙනවා කියලා දන්නවා. ඒ සතර සතිපට්ඨානයේ සිහිය තමා තුළ නැත්නම් නැහැ කියලා දන්නවා. බොජ්ජංග භාවනාව යම් ආකාරයකින් යථාච අනුප්පන්නස්ස සති සම්බොජ්ජංගස්ස උප්පාදෝ හෝති. නූපන් සති සම්බොජ්ජංගේ උපදිනවා. පින්වතුනි, නූපන් සති සම්බොජ්ජංගේ උපදින්ට ආධ්‍යාත්මික ගුණය තමා තුළ තියෙන ප්‍රධානම ගුණය වෙන්න ඕන කියලා යෝනිසෝ මනසකාරය. එහෙනම් සතර සතිපට්ඨානේ හරියට තේරුම් අරන් වඩන්නත් මොකද ඕනන්නේ? යෝනිසෝ මනසකාරය. එතකොට දැන් ඔබට මේ ධර්ම ශ්‍රවණය මේ පින දැන් රැස් වෙනවා. එතකොට මේක වඩන්ට මේක තේරුම් ගන්න තමන්ගේ ජීවිතේ පුරුදු කරගන්න උපකාර වෙන්නේ යෝනිසෝ මනසකාරය. එතකොට යම් මේකින් යෝනිසෝ මනසකාරය මුල් වෙලා නෝපං සිහිය සතර සතිපට්ඨානය තුළ උපදිනවා තමයි. සති සම්බොජ්ජන්නේ. ඒකත් දන්නවා මනසිනෝනේ. ඊළඟට ඒ බොජ්ජංග උපදින්න බාහිර අංගයක් විදිහට කල්ලාණ මිත්‍රයා තරම් කෙනෙක් නැහැ කියනවා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ඒ දේශනාවට අනුව යම් විදිහකට ඒ උපන්නා වූ සති සම්බොජ්ජංගේ භාවනාවේ පරිපූර්ණියා හෝති. භාවනාව වශයෙන් පරිපූර්ණත්වයට පත් වෙනවද? දිනෙන් දින සතර සතිපට්ඨානයේ සමන්ගේ සිය දියුණු වෙවි යනවද? භාවනා වශයෙන් එයත් ඒකත් ඒ ශ්‍රාවකයා දැනගන්නවා. ඒක තමයි සති සම්බොජ්ජංගය. එහෙනම් මේ බොජ්ජංග භාවනාව කියන එක තනියෙන් කරන එකක් නෙවෙයි. ඒක අර කායගත සතිය ආදී මේ සතර සතිපට්ඨානයේ සිහිය පිහිටවීම තුළින්ම වැඩෙන භාවනාවක්. ඒකයි පින්වතුනි මේ බොජ්ජංග භාවනාව අවසානයේ දැන් තියෙන්නේ. දැන් සමහර වෙලාවට සතර සතිපට්ඨාන දේශනා මාලාව සමහත් අදින් අවසන් වෙන්නත් ඉඩ. දැන් ඒකයි අවසානයේ තියෙන්නේ. බොජ්ජංග භාවනා කියන එක පටන් ගන්න ආරම්භයේ කතාවක් නැහැ. ආරම්භයේ සතිපට්ඨානයි කායානුපස්සනාව. මේ තුල සිහිය පිහිටවාගෙන යනකොට ඒ සිහිය චතුරාර්ය සත්‍ය අවබෝධයටම සිහි සත්‍ය සතර සතිපට්ඨානයේ සිහි පිහිටුවෙන් පවතිනවා සත්‍ය සම්බොජ්ජංගේ. ඊළඟට මෙයා මේ සතර සතිපට්ඨානේ සිහිය පිහිටවනකොට ඒ සිහිය පිහිටවනකොට ඉතාමත් නොනින් යුක්තව කය ගැන විමසනවා, වේදනාව ගැන විමසනවා, සිත ගැන විමසනවා, නීවරණ ගැන විමසනවා, පංච උපාදානස්කන්ධය ගැන විමසනවා, ආයතන හය ගැන විමසනවා. දැන් ඒකනේ මේ සතිපට්ඨාන භාවන. එහෙම විමසනකොට එහාට ඒක විමසන්නේ අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් යථා ස්වභාවයනේ විමසන්නේ. අන්නේ විමසන එකද තමයි කියන්නේ ධම්මවිචේ සම්බොජ්ජං කියලා. එතකොට ඒ විමසීම යාගේ තියෙන්නේ නිවන කරාමයි. නිවන කරාමයි. දැන් පින්වතුනි අපි ඔන අපරාධයක් වුණා පස්සේ විමසීම් කරනවා එක එක්කෙනාගේ. එතකොට තොරතුරු අරගෙන මේ අපරාධය තදාල දඬුවම් දීලා ඒක එතන ඉවරයි. බඩුවක් නැති වුණාට පස්සේ අපි විමසීම් කරනවා, හොයනවා, බලනවා, කතා කරනවා. ඒක හම්බ වුණාට පස්සේ එතන ඉවරයි. ඒව නෙමෙයි. යන අපිට කෙනෙක් ගැන සැක හිතෙනවා. ඒක අපි ආගෙන විමසීම් කරනවා. ඒව නෙමෙයි. මේ විමසන්න විමසන්න මෙයාට තේරෙනවා චතුරාර්ය සත්‍යමයි අවබෝධ වෙන්නේ කියලා. එහෙනම් එයා චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිසම විමසීම තමා තුළ සතර සතිපට්ඨානය තුළින් ඇති වෙනකොට ආන්නේ විමසීමට කියන නම තමයි ධම්මවිචේ සම්බොජ්ජංගය. ඒ ධම්මවිචේ සම්බොජ්ජංගය තමා තුළ තියෙනකොට තියෙනවා කියලා දැනගන්නවා. නැතිකුට නෑ කියලා දැනගන්නවා. යෝනිසෝ මනසිකාරය මුල් වෙලා තමා තුළ නූපන් ධම්මවිචේ සම්බොජ්ජංගේ උපදිනවා. ඒකත් දැනගන්නවා. උපන් විමසීම තව තව සතර සතිපට්ඨානයේ සිහිය පිහිටවීම තුළින් අවබෝධයක් කරාම වැඩි යනවා. භාවනාවේ පරිපූර්ණයක් හොති. ඒකත් දැනගන්නවා. මෙන්න මේ ඒ දැන ගැනීමට කියනවා ධම්මානුපස්සනාව. මේ ධම්මානුපස්සන භාවනාවක් නෙවෙයි. ඊටවට පින්වතුනි මෙයාට මේ සතර සතිපට්ඨානයේ සිහිය පිහිටවීම විමසීම තුළ වැඩෙන්නම වීරිය. මේ වෙනකොට මෙයාගේ කුසීතකම් බැහැර වෙලා ගත වෙන මොහොතක් පාසා සසර දුකින් නිදහස් වෙන්න තමයි වීරිය කරන්නේ. ඒ වීරිය තුළ අකුසල් ප්‍රහාණය වෙනවා, කුසල් උපදිනවා. අකුසල් ප්‍රහාණය වෙවි කුසල් උපදින එකට කියනවානේ වීරිය කියන්නේ ඒකටනේ. එතකොට මෙයා තුළ වීරිය වැඩි වැඩි යනවා. මෙයා දකිනවා ඉස්සරට වඩා තමා තුළ වීරිය වැඩි වැඩි යන හැටි. හොඳට තේරෙනවා. වීරියත් වැඩි වැඩි යන හැටි තේරෙනවා. ඒ වීරිය පවතින්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයට. දැන් මිනිසු රැයක් දවාලක් නැතුව කුඹුරු අස්සද්දලා ඔන්න ගොවිතැන් බත් කරනවා. ඒ වීරිය පවතින්නේ ජීවනෝපාය. රස්සාවල් වලට යනවා. විභාගයට ළමයි මහන්සි වෙනවා. ඒ හැම වීරියක්ම පවතින්නේ පංචකාමී උදෙසා. සතර සතිපට්ඨානයේ සිහිය පිහිටවා මේ කරන වීරිය නුවණින් විමසා මේ කරන වීරිය පවතින්නේ ඒ වගේ ලෞකික දෙයක් පිණිස නෙවෙයි, චතුරාර්ය සත්‍ය අවබෝධ වීම පිණිසමයි. ආනෙකට කියනවා විරිය සම්බොජ්ජංගය. ඒ විරිය සම්බොජ්ජංගයේ තමා තුළ තියෙනකොට තියෙනවා කියලා දැනගන්න, නැතිකොට නෑ කියලා දැනගන්නවා. අසන්තං වා විරිය සම්බොජ්ජංගං නත්ති මේ අජ්ජත්තං විරිය සම්බොජ්ජංගෝ තිපජානාති. තමා තුල නැතිකොට විරිය සම්බොජ්ජංගේ නෑ කියලා දැනගන්නවා. යතාච අනුප්පන්නස්ස විරිය සම්බොජ්ජංගස්ස උප්පාදෝ හෝති සංචපජානාති. යම් ආකාරයකින් නූපං වීරිය තමා තුල උපදිනවා. යෝනිසෝමනසකාරී මුල්ලේ එතකොට එයා දකිනවා මාතුලම නූපං විරිය සම්පෝඥංගේ ඉපදුණා. එහි උපන් වීර්ය සම්බොජ්ජංගේ ආර්ය සත්‍ය අවබෝධයට භාවනා වශයෙන් වැඩි වැඩි යන ආකාරයට පේනවා. යතා චුප්පන්නස්ස වීර්ය සම්බොජ්ජංගස්ස භාවනායේ පාරිපූර්ණා hoti පංච ප්‍රජානාති. ඒකත් දැනගන්න. ඔන්න වීර්ය සම්බොජ්ජංගේ මේ ධම්මානුපස්සන භාවනා. එතකොට අනිත් කායගත සතිය ආදී භාවනා කරන උට වැඩෙන ಗುಣධර්ම ගැන තමයි මේ කියන්නේ. එතකොට මූලික වශයෙන් දැන් බලන්න ආශ්වාස ප්‍රාශ්වාස ආනාපාන සති කරද්දී හුස්ම රැල්ල දිහා බලන්න අසුබේ වදද්දී දෙතිස් කුණ පොකොට්ටාසය බලන්න ඉරියාපතේ වදද්දී ඉරියව් ගැන බලන්නේ ලොකු වැඩ නැහැ මේ භාවනාවල් කර කර යනකොට අභ්‍යන්තරේ ಗುಣධර්ම වැඩෙනවා ඒ වැඩෙන ಗುಣධර්මත් සිහියෙන් බලනවා ඒවා ඉති ධම්මානුපස්සනාවට දේවාහිති ධම්මානුපස්සනාවට එතකොට සතිපට්ඨානයේ සීහ පිහිටවන කෙනාට තමයි බොජ්ජංග භාවනාව වැඩෙන්නේ සතිපට්ඨානයේ වැඩිම තුලින්මයි බොජ්ජංග භාවනාව වැඩෙන්නේ ඊට පස්සේ පින්වතුනි දැන් මේ විදිහට වීර්ය කරලා මේ බොජ්ජංගයේ වඩමින් දැන් ආදි ශ්‍රාවකයා ඉන්නේ එතකොට මෙයා තුල මනා ප්‍රීතියක් උපදිනවා එයාට කලින්ට වඩා හොඳට දැන් සතිපට්ඨානයේ සීහ පිහිටනවා එයාගේ අවබෝධය පිණිස හිත සකස් වෙනවා. ඊළඟට නීවරණ වලින් බැටකන ජීවිතේ නෑ. ඊළඟට මෙයාට ජීවිතේ අවබෝධ වෙන්න ගන්නවා. ඒකට මේ තුලින් උපදිනවා නිරාමිෂ ප්‍රීතිය. නිරාමිෂ ප්‍රීතියක් උපදිනවා. දැන් ලස්සන කාරණාව මේක. මේ විරිය සම්බොජ්ජංගය තමයි ඉස්සල්ලාවේ ඊට පස්සේ තමයි මෙයාට මේ ප්‍රීති සම්බොජ්ජංගේ ආවේ. එතකොට මතක තියාගන්න එහෙනම් ප්‍රීතිය ඇත්තටම උපදින්නේ වීර්ය කරන කෙනාට. එහෙනම් ප්‍රීතියෙන් වීර්ය කරනවා කියලා එකක් නෑ. වීර්ය කරන කෙනාට තමයි ප්‍රීතිය උපදින්නේ. එහෙනම් හිනාවෙවි ප්‍රීතිය භවනා කරන්න පටන් ගන්නවා කියලා එකක් නැහැ. භවනාව අමාරුවෙන් පටන් ගන්න තියෙන්නේ කරගෙන යන්න තමයි ප්‍රීතිය උපදින්නේ. හොඳට තේරුම් ගන්න ඕනේ මේක. ප්‍රීති සම්බොජ්ජංගේ හොඳට මෙයාට නිරාමිෂ ප්‍රීතියක් උපදිනවා. මේ සතිපට්ඨානයේ වැඩිනකොට. ඒ ප්‍රීතිය එයාට සසරට ඇදගෙන යන්න තියෙන එකක් නෙවෙයි. කෙලස් කුඩකට ගහගෙන යන ප්‍රීතියක් නෙවෙයි ඒක. ඇයි දැන් අපිට ප්‍රීතිය උපදිනවා නිකන් සාමාන්‍ය ලෝකේ ඔබට කොච්චර ප්‍රීතියෙන් ඉන්නවද? අපේ මඟුල් ගෙවල් වල බලන්න එපා. ඊළඟට යාළු මිත්‍රාදීන් ආපු වෙලාවක නේද හිතේසින් ආපු වෙලාවක ප්‍රීතියෙන් පිනා යනවා. අවුරුදු කාලෙට කැවුම් කිරිපත් කෙසෙල් හදලා ප්‍රීතියෙන් පිනා යනවා. අලුත් ඇඳුම් ඇඳලා මෑගම් යනකොට ඊළඟට වන්දනාවේ යනකොට ඊළඟට විනෝද චාරිකා යනකොට සින්දු අහනකොට අම්මේ විහිළු කතා බලනකොට මැච් එකෙන් ලංකාව දිනනකොට ප්‍රීති කට්ටියද නික කෙලෙස් සහිත එකක් ඒ වුණාට මේ ප්‍රීතිය පවතින්නේ සතර සතිපට්ඨානයේ වැඩීම තුළින් ඒ සතර සතිපට්ඨානයේ වැඩීම තුළින් ඒ පවතින ප්‍රීතිය යහත චතුරාර්ය සත්‍ය අවබෝධයක් කරා තමයි ගෙනියන්නේ. ඒක තමයි පවතින්නේ. අන්න ඒකත් තමා තුළ තියෙනවද නැද්ද? නූපං ප්‍රීතිය ප්‍රදුණාද? උපං ප්‍රීතිය භාවනා වශයෙන් වැඩි වෙදී යනවද? ඒකේ ආර්ය ශ්‍රාවකය දකිනවා. ඒක තමයි ධම්මානුපස්සනා භාවනා ප්‍රීති සම්බොජ්ජංග. පින්වතුනි මේ ප්‍රීතිය තමා තුළ වැඩි වැඩි යනකොට කය සැහැල් වෙවි යනවා. සිත සැහැල් වෙවි යනවා. කය සිත සැහැල් වෙවි සැහැල් වෙවි යනවා. සතිපට්ඨානීත පවත්වන්න පවත්වන්න. ඉතින් කය කොච්චර සැහැල් වෙනවද කියනවා නම් ඉරිදි උපද්දන ශ්‍රාවකයෝ මේ කය කුරුල්ලෙක් වගේ අහසට ඔසවනවානේ. අකනිතා බඹලෝ දක්වා මේ ඕලාරික ශරීරය රැන් යනවානේ. එච්චර සැහැල්ලු කරනවා සුලම් පොදකට ඇත්තේ. දැන් මේ භාවනාවේ ශ්‍රාවකය ගොඩාක් කය සැහැල්ලු කරනවා. සිත සැහැල් වෙනවා. ඒ ඔක්කොම වෙන්නේ සතර සතිපට්ඨානයේ හිත පිහිටවීම තුළින්. සද සම්බොජ්ජංගයෙන් පටන් ගත්තේ. අන්නේ සැහැල්ලු බව තියෙන්නේම චතුරාර්ය සත්‍ය අවබෝධයට උපකාරය පිණිස. නැත්තම් සාමාන්‍ය මිනිසුන්ට සැහැල්ලු බව එනවනේ. ඕ ලෙවල් වලට පාඩම් කළා ඔන්න විභාගෙ ටික දියලා අවසාන පේපර් එක ලියලා ඉවර වෙච්ච ගමන් හරි සැනසෙල. සැහැල්ලුව. උසස් පෙළ. ඊළඟට කේක විභාග. ඊළඟට කුඹුරු කොටන්න මහන්සි වෙන එක නා කොට ඒ කුඹුරු ටිකින් කරලා මොන වීතික වපුරලා යාන්තම් සැහැල්ලුවා. ඊළඟට කරල් පැහුනට පස්සේ වී ගෙට අරගෙන නැත්තම් ඒ කටයුතු කරනට පස්සේ සැහැල්ලුවා. අම්මලා කියනවා මේ කෙල්ල දීග දෙන්න නැත්තම් හරි සැහැල්ලුයි කියලා. ඊළඟ මිනිස්සුන්ට සැහැල්ලුව උපදින. ඒතුටි පස්සද්දිය චතුරාර්ය සත්‍ය අවබෝධයට උපකාරී වෙන එකක් නෙවෙයි. මේ ලෞකික ලෝකේ මිනිස්සු තම තමන් හිතෙන් මවාගත්තු ලෝක බර හිතට ගන්නෙත් ඒ අය, සැහැල්ලු වෙන්නෙත් ඒ අය. සමහරට සැහැල්ලුවම බරක් වෙනවා. ඇයිද මේ කන්නේ වැඩට ඉවරයි කියලා සැහැල්ලු වීම නේද ඊළඟ කන්නේ පටන් ගැනීම? ඊළඟට සාමාන්‍ය පෙළ ඉවරයි කියලා සැහැල්ලු වීම නේද උසස් පෙළේ පටන් ගැනීම? කෙල්ල දීග දුන්නා කියලා සැහැල්ලු වීම නේද ඊට පස්සේ ඒ පවුල් වල තියෙන අඬදඹර වලට මෙදිහත් වීම පටන් ගැනීම? මේ සාමාන්‍ය ලෞකික ලෝකේ සැහැල්ලු බව කියන්නේ තවත් බරක ආරම්භයක්. සතර සතිපට්ඨානයේ චිත්ත සැහැල්ලු වී සැහැල්ලු වෙනවා කියන්නේ එක සැහැල්ලු වීමයි යන්නේ. ආයේ බරෙන්නේ. ඒ බරෙන්නේ. කායික මානසික සැහැල්ලු වීම සිත පවතිනවා සතර සතිපට්ඨානෙත්. ඒද කියනවා පස්සද්ධි සම්පෝච්චක්. ඒ සැහැල්ලු චතුරාර්ය සත්‍ය අවබෝධයටම තියෙනවා. විවේකිත නැඹුරු වෙලා විරාගීත නැඹුරු වෙලා නිරෝධීත නැඹුරු වෙලා නිවනට නැඹුරු වෙලා ඊළඟට තියෙනවා ඒ විදිහට දැන් මේ ආගේ හිත පස්සද්ධිය සැහැල්ලු බවට පත් වෙනවා තියෙන්නේ. පින්නතුනි ප්‍රීතියයි සැහැල්ලු බවයි අවශ්‍යයි හිත සමාධිමත් කරන්න. හිත හොඳට සමාධිමත් වෙනවා. හොඳට හිත එකඟ වෙනවා. පළවෙනි ධ්‍යානය, දෙවෙනි ධ්‍යානය, තුන්වෙනි ධ්‍යානය, හතරවෙනි ධ්‍යානය තුළ හොඳට හිත එකඟ වෙනවා. ඒ හිතේ එකඟ බව, ඒ සමාධිය පවතින්නේ නිවනට නඹුරු වෙලා. එහෙනම් සතර සතිපට්ඨානයෙන් ඇති වෙන සමාධිය තමයි සමාධි සම්බොජ්ජංගේ බවට පත් වෙන්නේ. මේ ශාසනයෙන් බැහැර ඉරිසිවරු තීර්ථකයන් යම් භාවනා ක්‍රම වලින් හිත එකඟ කරනවාද ඒ කිසිම භාවනාවක් සමාධි සම්පෝඥන්ගේ බවට පත් වෙන්නේ නැහැ. සතර සතිපට්ඨානය තුළින් සමාධියට පත් වීම තමයි සමාධි සම්පෝඥන්ගේ බවට පත් වෙන්නේ. ඒ හිත එකඟ වීම පවතින්නේම නිවනට නැඹුරු වෙලා. ආයි සත්‍ය අවබෝධය කරාමයි තියෙන්නේ. එයක් තමා තුළ තියෙනවා නම් තියෙනවා කියලා දැනගන්නවා, නැත්නම් නැහැ කියලා දැනගන්නවා. නූපං සමාධිය උපදිනවා නම් උපදිනවා කියලා දැනගන්නවා. උපන් සමාධිය වැඩි වැඩි යනවා නම් අවබෝධය කරාම ඒකත් දැනගන්නවා. ධම්මානුපස්සනාව. මේ විදිහට සමාධිය තුලින් සමාධිය දැන් උපදුනාට පස්සේ ඒ සමාධිය තුලින් යථාර්ථයම දකින්නෝනේ දැන් මෙයා. ඒ සමාධින් වික්කවි භාවේත සමාහිතෝ වික්කවි යථාභූතං පජානාති. සමාධි තුලින් යථාර්ථේම අවබෝධ වී යනවා. කුමක යථාර්ථේද? කය යථාර්ථේ. වේදනාවේ යථාර්ථේ. සිතේ යථාර්ථය, නීවර ධර්මයන්ගේ යථාර්ථය, පංච උපාදානස්කන්ධයේ යථාර්ථය, ඊළඟට ආයතනයේ යථාර්ථය දකින උට ඇලින් ගැටින් වලින් හිත දුර්වේවි දුර්වේවි යනවා. හිත උපේක්ෂාවටපත් වෙනවා. දැන් මේ උපේක්ෂාව කිව්වේ උපේක්ෂා වේදනාව නෙවෙයි. ඇලින් ගැටින් වලින් දුරුවිච්ච හිත. හිත උපේක්ෂාවටපත් වෙනවා. ඉතවර මේ ඇලින් ගැටින් වලින් දුර වෙච්ච හිත මේ උපේක්ෂාව ස්පර්ශය නිසා හටගන්න එකක් නෙවෙයි. මේ උපේක්ෂාව අවබෝධය තුලින් ඇති වෙන එකක්. සතර සතිපට්ඨාන සීහ පිහිටවීම තුලින් ඇති වෙන එකක්. අනේ උපේක්ෂාව චතුරාර්ය සත්‍ය අවබෝධයටම නැඹුරු වී තියෙන නිසා උපේක්ඛා සම්බොජ්ජංගය. ඒකෙනික සමාධියට පස්සේ ආවේ ඔන්නෝග තමයි සත්බොධංග කියලා කියන්නේ. එතකොට සත්‍යස් බෝධිපාශික ධර්මවලත් 6 වෙනි කාණ්ඩයේ විදිහට, ඒ කියන්නේ සතර සතිපට්ඨානයි, සතර සම්‍යප්පදාන විරිය, සතර ඊරිදිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සත්බොධ්‍යංග, ආර්ය අෂ්ටාංග මාර්ගය. එතකොට සත්බොධ්‍යංග ගැන අපිට සත්‍විස් බෝධිපාශක ධර්මවලත් වෙන මංග හතක් විදිහටත් ඉගෙන ගන්න තියෙනවා. ඉදාට ඉගෙන ගන්න තියෙන්නේ ඔය හතම තමයි. එතකොට එතන වෙන වෙන වශයෙන් තියෙන්නේ. මෙතනක වෙන්නේ ඒ අංග හත හොඳට සිහියෙන් දකිනවා. දැන් අතන අපි අංග හතක්. දැන් ඇයි මේක ධම්මානුපස්සනාවට දැම්මේ? ඒ වෙනම තියෙන අංග හත දකිනවා. දැන් වැඩි ඕන්නේ පින්වතුනි විරිය කියලා ගන්නකො ඊළඟ සතර සම්‍යක් ප්‍රධාන විරිය කියලා කියන්නේ විරිය හතරනේ. ඒ විරිය හතර සම්මා වායාම විදිහට මේ ධම්මානුපස්සනාවෙන් දකිනවා. ඊළඟ මේ භාවනා ඔක්කොම කරන්නේ ඡන්ද චිත්ත විරිය විමර්ශනා කියන ඍජුපහද ඕන. කැමැත්ත ඕන, විරිය ඕන, අදිෂ්ඨානය ඕන, නොනින් නොසීම ඕන. ඒක සතිපට්ඨානෙට වැඩිම පිණිස පවතින්නේ. ඊළඟට ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ගුණ ධර්මත් වැඩෙනවා. බෝධ්‍යංගත් වැඩෙනවා. ආර්ය අෂ්ටාංග මාර්ගෙත් වැඩෙනවා. වැඩෙන ආර්ය අෂ්ටාංග මාර්ගයත් මේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා දකින එක ධම්මානුපස්සනාවටයි තියෙන්නේ. මම මේක මතක් කළේ බෝධ්‍යංග හත ගැන ඉදිරියටත් වෙනම ඉගෙන ගන්න ලැබෙනවා. එතකොට මේ විදිහට තමයි බෝධ්‍යංග තමා තුළ වැඩෙන්නේ, අන් අය තුළ වැඩෙන්නේ. තමාත් අන් අය තුළත් වැඩෙන්නේ. මේ බෝධ්‍යංග ධර්මයන් ගැන මේ ධම්මානුපස්සනාවේ සමුදේ වයක් දකිනවා. මෙවැනි වූ දෙයක් මේ තිබෙනවා කියලා අත්ති ධම්මාතිවා 50 සතිපච්චපට්ඨිතාවති හොඳට සිහිපිටන බොජ්ජංග ධර්මය. එහෙම සිහිපිටන උට අවසානයේ බොජ්ජංග ධර්ම කෙරෙහිවත් හිත ඇලෙන්නේ නැති හිතක් හැදෙනවා. අනිශ්චිතෝ ච විහෙරති නච කිංච ලෝකේ උපාදීති. කොහොමද රහතන් වහන්සේ කිසි දෙයකට නොඇලි වාසය කළේ? ඊළඟට බුදුරජාණන් වහන්සේ සතර සති මේ සතිපට්ඨානයේදී වදාලා ඊළඟට දැන් ওই බොජ්ජංග භාවනාව. අපි අද මේ අතරේ බොජ්ජංග ගැන ගොඩාක් විස්තර කියන්න ගියේ නැත්තේ ওই දැනුම ප්‍රමාණවත්. ගොඩාක් විස්තර ඉගෙන ගන්න ඕනේ කායානුපස්සනාව ගැන. ඒයි පටන් ගන්න තැන. ඊළඟට බොජ්ජංග ධර්ම ගැන ඉදිරියට ඉගෙන ගන්න ලැබෙනවා තවත් විස්තර. ඊළඟට චතුරාර්ය සත්‍ය තමයි ධම්මානුපස්සනාවේ අවසාන භාවනාව. ඒ කියන්නේ නම් සතර සතිපට්ඨානයේ අවසන් වෙන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන්. අවසාන භාවනාව සතර සතිපට්ඨානයේ චතුරාර්ය සත්‍ය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පුනච පරම් භික්ඛවේ භික්ඛු ධම්මේස ධම්මානුපස්සී විහෙරති චතුසු අරිය සච්චේසු. චතුරාර්ය සත්‍ය පිළිබඳවත් භාවනාවෙන් වාසය කරනවා ධම්මානුපස්සනාව. කෙසේද භික්ෂුවක් චතුරාර්ය සත්‍ය පිළිබඳව ධම්මානුපස්සනාවෙන් වාසය කරන්නේ? ඉද භික්ඛවේ භික්ඛු ඉදං දුක්ඛන්ති යථා භූතං පජානාති. සතර සතිපට්ඨානී සීය පීඨවීම තුලින් මේ දුකයි කියලා අවබෝධ කරනවා. මෙය දුක්ඛ සමුදයයි කියලා, අයං දුක්ඛ සමුදයෝති යථා භූතං පජානාති. මේ තමයි දුකේ හට ගැනීම කියලා අවබෝධ කරනවා. අයං දුක්ඛ නිරෝධෝති යථා භූතං පජානාති. පජානාති මේ තමයි දුක්ඛ නිරෝධය කියලා අවබෝධ කරනවා. අයං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාති යථා භූතං පජානාති. මේ තමයි දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාව කියලා ඒ ආකාරයෙන්ම අවබෝධ කරනවා. පින්වත්නි, චතුරාර්ය සත්‍ය අවබෝධය මේ තමා තුළ ඇති වෙනකොට ඒ තුළ සිහිය පිහිටවීම ධම්මානුපස්සනාව. ඊතර මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව ගොඩාක් විස්තර මේ දේශනාවේදී කරන්ට මම උත්සාහ කරන්නේ මක්නිසාදයන්. සතර සතිපට්ඨාන භාවනා පොතේම තියෙන චතුරාර්ය සත්‍ය විග්‍රහය තමයි අසිරිමත් දංශක කියලා විනාඩි 20 දහම් වැඩසටහන් මාලාවක් මේ මීට කලින් කළේ. අසිරිමත් දංශක සංසාර චක්‍රයේ සිඳලන අසිරිමත් දංශක, සසර ගමන මේ සිඳලන චතුරාර්ය සත්‍ය අවබෝධය කියන මාතෘකාවෙන් විනාඩි 20 දහම් වැඩසටහන් පෙළක් කළා. ඒ දහම් වැඩසටහන් ටික ඔක්කොම කළේ මේ සතිපට්ඨාන පොතෙන්. එතකොට මේ ධර්ම දේශනාවත් ඇහුවා නම් මේ වෙනකොට සතර සතිපට්ඨාන සූත්‍රය සම්පූර්ණයෙන්ම අවබෝධය කරලා ඉගෙන ගන්න ඒ පින ඔබට තියෙනවා. දැන් තියෙන්නේ යෝනිසෝමනසකාරය තමා තුළ තියෙනවනම් තම තමාගේ තියෙන යෝනිසෝමනසකාරයට අනුව පුරුදු කරන එක. දුක කියන එක ඒකට එහෙනම් බලන්ද මේ සතර සතිපට්ඨානේ ධම්මානුපස්සනාවෙන් තමයි එහෙනම් දුක අවබෝධ වෙන්නේ. ජාතිපි දුක්ඛා, ඉපදීම දුකක් කියලා අවබෝධ වෙන්නේ. ජරාවටපත්මි ජරාපි දුක්ඛා, ජරාවටපත්වීම වයසට යෑම දුකං. ව්‍යාධිපි දුක්ඛෝ, ලෙඩවීම දුකං. මරණම්පි දුක්ඛං, මරණයටපත්වීම දුකං. යම්පිච්ඡන් නලබති සම්පි දුක්ඛං, යමක් කැමැති දේදී නොලැබීම දුකං. පියංගෙන් වෙන්වීම දුකං, අප්‍රියං හා එක්වීම දුකං. ශෝක පරිදේව දුක්ඛ දෝමනස උපායාස දුක. සමස්තයක් වශයෙන් ගත්තොත් පංච උපාදානස්කන්ධේම දුක. මේවා දුකන් කියලා අවබෝධ වෙන්නේ සතර සතිපට්ඨානේ වරනකොට. ඊළඟට එතකොට ඉපදීම කියන්නේ මොකද්ද? ලෙඩවීම කියන්නේ මොකද්ද? වයසට යෑම, මරණය, මේ ආදී සියලුම අංග අසිරිමත් දංශක දහන් වැඩසටහන තුළින් විනාඩි 20 වෙලාවල් අරගෙන හැම එකක් ගැනම කලින් කියලා දුන්නා. දැන් ඒව කොච්චර උපකාරීද මේ සතිපට්ඨාන ඉගෙන ගන්නකොට අපිට. ඊළඟට මෙයන් සිහින් දකිනවා අයන් දුක්ඛ සමුදයෝති, දුකේ හට ගැනීම. දුකේ හට ගැනීම කියන්නේ මොකද්ද? තෘෂ්ණාව. යායන් තන්නා පෝනෝ භවිකන් අන්දිරාග සාගතා තත්තර තත්‍රාපි නන්දිනී සෙයතිදන් කාම තන්නා භව තන්නා විභව තන්නා. යම් තන්නාවක් තියෙනවද පුනර්භවය ඇති කරන, ඊළඟට ආස්වාදයෙන් ඇලෙන තෘෂ්ණාව, ඒ තැන සතුටින් පිළිගන්න. කාම තන්නා භව තන්නා විභව තන්නා. තරු බුදුර මේ සතිපට්ඨාන සූත්‍රය දේශනා කරනවා මේ තෘෂ්ණාව කොහෙද හටගන්නේ. යන් ලෝකේ ප්‍රිය රූපං සාත රූපං එත්තේ සාතන්නා උපජ්ජමානා උපජ්ජති එත්ත නිවිසමානා නිවිසති. ලෝකේ ප්‍රියයයි සම්මත ප්‍රිය ස්වභාවයෙන් පවතින දේවල් මිහිරි ස්වභාවයෙන් පවතින දේවල් තුල තමයි තෘෂ්ණාව පවතින්නේ උපදින්නේ. කොහෙද ඇස එහෙනම් තෘෂ්ණාව උපදින්නේ? ඇහි රූපේ විඥානේ ස්පර්ශේ චේතනාවේ සංඥාවේ විතර්කවල විචාරවල රූප කෙරෙහි ඇලෙනවා නම් ඒ ඇලීම තුල තෘෂ්ණාව උපදිනවා. හොඳට පේනවා මේ ආයතන හයව තුල උපදින හැටි මේවා. ඊළඟට තෘෂ්ණාව ඉතිරි නැතුව නිරුද්ධ වීම තමයි දුක්ඛ නිරෝධය කියන්නේ අමා මහ නිවන. ඊට පස්සේ සතර අධිපත්තානේ විස්තර කරනවා ඒ තෘෂ්ණාව කොහෙද නිරුද්ධ වෙලා යනවා නම් නිරුද්ධ වෙන්නේ මේ තෘෂ්ණාව නිරුද්ධ වෙලා යන්නේ කොහෙද? මේ ලෝකේ මේ ප්‍රිය ස්වરૂපයෙන් පවතින මිහිරි ස්වභාවයෙන් පවතින දේවල් තුලම තියෙන තෘෂ්ණාව තමයි ප්‍රහාණය වෙන්නේ. කොහෙද? ඇස. ඇස, කන, නාසය, දිව, කය, මනස තුල තියෙන තෘෂ්ණාව ප්‍රහාණය වෙනවා. එහෙනම් අපේ ඇහ, කන, නාසය, දිව, කය, මනසේ තෘෂ්ණාව තියෙනවා. නිරුද්ධ වෙන්නේ කොහෙද මේ තෘෂ්ණාව? රූප, ශබ්ද, ගන්ධ, රස, පහස අරමුණු වල. එහෙනම් මේ බලන රූප, ඇහෙන ශබ්ද, රස, මේ ගන්ධ, රස, පහස අරමුණු වල තෘෂ්ණාව බැසගෙන තියෙනවා. ඒව ඇහෙන්, කනෙන්, නාසෙන්, දිවෙන්, කයෙන්, මනසෙන් දැනගන්න විඥානයේ තුල තෘෂ්ණාව බැසගෙන තියෙනවා. දැන් බලන්න එකක් එකක් ගානේ තෘෂ්ණාව බැසගෙන තියෙනවා. ඔය තුනේම එකතු වීම ස්පර්ශය තුල තෘෂ්ණාව බැසගෙන තියෙනවා. ස්පර්ශයෙන් හට ගන්නා වේදනාව තුල තෘෂ්ණාව බැසගෙන තියෙනවා. සංඥාව තුල තෘෂ්ණාව බැසගෙන තියෙනවා. චේතනාව තුල තෘෂ්ණාව බැසගෙන තියෙනවා. විතක්ක විචාරවල තෘෂ්ණාව බැසගෙන තියෙනවා. රූප, ශබ්ද, ගන්ධ, රස, පහස වල තියෙන ආශාවේ තෘෂ්ණාව බැසගෙන තියෙනවා. ආශාවෙත් ආශාව තියෙනවා. ඒ සියල්ලම නිරුද්ධ වෙනවා අරහත් වේදී. ආශ්චර්යයි. රහතන් වහන්සේලාට දැස කන නාසය දිවකයි මනස තියෙනවා තෘෂ්ණාව නැහැ. රහතන් වහන්සේලාද රූප, ශබ්ද, ගන්ධ, රස, පහසෙන් දෙනවා තෘෂ්ණාව නැහැ. රහතන් වහන්සේලාටද විඥානය පහළ වෙනවා තෘෂ්ණාව නැහැ. රහතන් වහන්සේලාගේද ස්පර්ශයක් ඇති වෙනවා තෘෂ්ණාව නැහැ. රහතන් වහන්සේලාද හඳුනා ගන්නවා තෘෂ්ණාව නැහැ. රහතන් වහන්සේලාද චේතනා පහළ කරනවා තෘෂ්ණාව නැහැ. රහතන් වහන්සේලාටද විතක්ක ਵਿਚාරය ඇති වෙනවා තෘෂ්ණාව නැහැ. තෘෂ්ණාව නැති තැන කොහොමද තෘෂ්ණාව නැහැ? මේ පාරිශුද්ධ භවත කියන නාමය කුමක්ද? අමහා මහා නිවන. ඒ වහන්සේ යම මානිය සත්‍යවත්තානින් දකින කුමක්ද මේ සඳහා ගියේ මාවත? සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. ආර්ය අෂ්ටාංගික මාර්ගය. මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ එක එක කරුණ ගැන අශිරිමත් දංශක දහම් වැඩසටහනින් කියලා දුන්නා. ඒ මාර්ගංග තමා තුළ වැඩෙන හැටි, ඒ මාර්ගය තුළින් අමා මහ නිවන ඒ සාක්ෂාත් කරන හැටි ශ්‍රාවකයා දකිනවා. මෙන්න මේකට තමයි ධම්මානුපස්සනාවෙන් චතුරාර්ය සත්‍ය දකිනවා කියන්නේ. තමා තුළ ආර්ය සත්‍ය අවබෝධය තියෙනේ විදිහට, අනිත්‍ය තුළ ආර්ය සත්‍ය තියෙනේ විදිහට. එතකොට අජ්ජත් බහිද්ධා වශයෙන් ධම්මානුපස්සනාව වෙනවා. එහිද සමුදේ වය දකිනවා. අවසානයේ චතුරාර්ය සත්‍ය අවබෝධයටත් නොඇලී යනවා. අනිශ්චිතෝ චිරති නැසකින් චිලෝකේ පාටි. රහතන් වහන්සේලා කියන්නේ කවුරු වගේ පිරිසක්ද? බුදුරජාණන් වහන්සේ කවුරු වගේ කෙනෙක්ද? අමාමහා නිවන කියන්නේ කොහොම එකක්ද? ඒකාන්තයෙන්ම ඒ සඳහා කියන්න පුළුවන් මෙච්චරයි. ඒතං සන්තං එක ශාන්ත දෙයක්. ඒතම් පණීතං එක ප්‍රණීත දෙයක්. යදිදං සබ්බ සංඛාර සමතෝ එතන තමයි සියලු සංස්කාරය සංසිඳුන තැන. තණ්හක්ඛයෝ තණ්හාව ශ්‍රය වෙච්ච තැන. විරාගෝ නිරෝධෝ නිබ්බානාති. නොයලුන නිදහස් වන තැන. ඒ අමාමහ නිවනයි. ඒ අමා මහ නිවනේ කාන්තෙන් සාක්ෂාත් කරන්න මේ පින් හේතු ආශනාම වේවා. සාදු සාදු සාදු. එනිසා පින්වත්නි, ඊටාම සතුටු වෙන්න. මේ සතර සතිපට්ඨාන ධර්මය කොච්චරම් කොයිතරම් පිළිවෙලට ගොනු වෙලා තියෙනවද? කොයිතරම් පිළිවෙලට ගොනු වෙලා තියෙනවද? සතර සතිපට්ඨානේ කොච්චර මිහිරිව වැඩෙන එකද? මේ ලෝකේ කොයිතරම් ශාන්ත දෙයක්ද? කොයිතරම් ප්‍රණීත දෙයක්ද? මේ සතර සතිපට්ඨානයි. ඒකයි ඒ රහතන් වහන්සේලා කියන්නේ, මේ ලෝකේ වෙනුවෙන්ම වරයක් ඉල්ලනවා නම් මං ඒ වරේ වෙනුවෙන් ඉල්ලන්නේ මේ ලෝක සත්වයා තුළම කායනුපස්සනාව පිහිටාවා කියලා. මේ සතිපට්ඨානේ පටන් ගන්න තැන්. මේ කායනුපස්සනාව මිශ්‍රිත දෙයක්. මේ සතිපට්ඨානේ අමෘතය. මේ තුලින් තමයි සියලු දේවල් වෙන්නේ. දැන් ඊතුරු ගුණධර්ම බෝධිපාක්ෂික ධර්ම ඉගෙන ගන්න උඩ තේරෙයි. සතර සතිපට්ඨානෙන් තොරව එක බෝධිපාක්ෂික ධර්මයක් කතා කරන්න බෑ. ඔක්කොම වෙන්නේ එතනින්. ඒකයි ඒකායන අයම් භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධිය ශෝක පරිද්ධානං සමතික්කමය කියලා වදාළේ. බුදුරජාණන් වහන්සේ සතිපට්ඨානේ අවසානයේට වදාළා පින්වත් මහණෙනි. බුදුරජාණන් වහන්සේ වදාලා මේ සතර සතිපට්ඨාන ධර්මය යෝහි කෝච භික්ඛවේ මේ චත්තාරෝ සතිපට්ඨානේ එවං භාවේය සත්ත්වවස්සානි මේ විදිහට අවුරුදු 7ක් වදන්න. තස්ස දින්නම් පලානං අඤ්ඤතරම් පලං පාටිකංකං අනිවාර්යෙන් පල දෙකෙන් එකකට ලැබෙනවාමයි. දිත්තේ ධම්මඤ්ඤා මේ ජීවිතේම අරහත්ත්වයටපත් වෙනවා. සතිව උපාදිශේෂේ අනාගාමිතා කෙලිස් පොඩ්ඩක් හරි ඉතුරු වෙනව අනාගාමි. එක්කෝ අනාගාමි වෙනව නැත්නම් රහත් වෙනවා. අවුරුදු 7ක් නෙවෙයි 6කින් පුළුවන්. 5කින් පුළුවන්, 4කින් පුළුවන්, 3කින් පුළුවන්, 2කින් පුළුවන්, අවුරුද්දකින් පුළුවන්, මාස 7කින් පුළුවන්, මාස 6කින් පුළුවන්, මාස 5කින් පුළුවන්, මාස 4කින් පුළුවන්, මාස තුනෙන් පුළුවන්, මාස දෙකෙන් පුළුවන්, මාසෙන් පුළුවන්, අද්ද මාසෙන් පුළුවන්. දවස් 15 ඒද පසෙක තිබීම හරියට වැඩුවොත් දවස් 7ක් ඇති කියලා. හරියට වැඩුවොත් දවස් 7ක්. මේ වීදියේ පිළිවෙලට පොත් බලාගෙන කරන්නේ කන් නෙවෙයි. කායano ආනාපානසතිය වඩනකොට ඒ තුළමයි වේදනාව ගැන තේරුම් ගන්නෙ. ඒ තුළමයි චිත තේරුම් ගන්නෙ. ඒ තුළමයි නිවරණ තේරුම් ගන්නෙ. ඒ තුළමයි පංචපාස්කන්ධය තේරුම් ගන්නෙ. ඒ තුළමයි ආයතනයේ ක්‍රියාත්මක වීම තේරුම් ගන්නෙ. ඒ තුළමයි බොජ්ජංග වැඩෙන්නේ. ඒ තුළමයි ආරි සත්‍ය අවබෝධ කරන්නේ. හරියට වැඩුවොත් 17යි කියලා. අනේ මගේ බුදුරජාණන් වහන්සේ ජීවමාන ඉන්න කාලේ සංසාරේ පූර්ිත පින් තියෙන අයට මේ අමා මහ නිවන් මඟ ඇහෙනකොට දවස් 7 නිදහස් වුණා. දානේ පාත්‍රයේ ගෙනල්ලා මේ ආසනේ තියලා ඉඳගෙන බාන බහව සතිපට්ඨානි වල රහත් වෙලා දානේ ටික වළඳලා. දානේ වළඳලා පාත්‍රයේ තියලා භාවනා කරලා නැගිටලා ඊළඟ උදේට දානේ පින්ඩ පාත වඩින්න රහතන් වහන්සේනමා. මේ භාවනාවට ඉඳගෙන දවස් 7කින් නැගිටිනවා රත් නැතුව ඉඳගත්තේ සසරේ යන කෙනෙක් නැගිටේ රහතන් වහන්සේ නමක්. ආශ්චර්යයි. ආශ්චර්යයි. අద్భుතයි. අద్భుතයි. මේ තමයි සතර සතිපට්ඨානෙ. මේ සතර සතිපට්ඨානෙ මිහිර අපි කාටත් දැනේවා. සතර සතිපට්ඨානෙ තුලම සිහි පිටාව. අමාමහ නිවන අවබෝධ කරන්තම මේ පින් හේතු වාසනාම විවාහ